ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුණි අද දින මේ නිවසේ අපේ ප්‍රීති නෝන ඇතුළු හැම දිනෙකම එක රාශි වෙලා ඊටම වටිනා ලස්සන පින්කමක් මේ සිදු කළේ අලුත් අවුරුද්දක් ආරම්භ කළ මොහොතේ ඔබ හැම දිනාගේම ජීවිතයට වඩාත් ආශිර්වාදයේ සැලසෙන ඔබේ ජීවිතයට සතුට සැනසීම ලැබෙන විතරක් නෙවෙයි ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කළපු උතුම් පින්කමක් මේ සිදු කළේ. ඉතින් මේට වස්තර බොහෝ ගානකට කලින් ඔබෙන් වෙන්නුණු ඇල්ෆ්‍රඩ් අපුආරච්චි සාමිකුරුසේ වෙනුවෙනුයි පීතිනවන මේ දානය පූජා කරන්නේ. ඉතින් වස්තර ගණනාවක් මේ වගේ අඛණ්ඩව පින්කම කළා. ඉතින් ඔබතුමියට මේ ගැන හිතනකොට හිතේ ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඉතාම අවංක සැදැවත් ස්වාමි දියණියක් වශයෙන් ආදරණීය ස්වාමි පුරුෂය ඔබෙන් මේ වුණත් මම හිතන්නේ ඔබේ හදවතෙහි බොහෝ කාලයක් මේ මහත්මයේ ජීවත් වෙනවා නේද? ඔව් ඒ ගතිගුණ ටික නිසා ඔබ එතුමා සමග ජීවත් වෙනවා. හදවතින් ජීවත් වෙන ගමන් එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන අවස්ථාව මම හිතන්නේ ඔබතුමිය ගත කරපු ජීවිතයේම එතුමාට ලොකෝ පූජාවක් කියලා සලකන්න පුළුවන්. ඔබතුමිය එතුමා නැති වෙච්ච දවස් ඉඳලාම ඒ කුඩා දරුවා කුඩා කාලේ පටන් හදාගෙන මහන්සියෙන් රැකිරක්ෂා කරලා ධාර්මික වේදනේ උපයලා ඉතාම අවංකව ගත කරපු ඒ ජීවිතයම මම හිතන්නේ සම්පූර්ණයෙන්ම ඒ මහත්මයාට පින් වැඩෙන පින්කමක් කියලා හිතලම සතුටු වෙන්නට පුළුවන්. ඉතින් ඒ තරම් ඔබතුමිය ඉතාම වටිනා ජීවිතයක් ගත කළේ ස්වාමීන් වහන්සේලා වශයෙන් අප ඉතාම අගය කරනවා. ඒ ඔබතුමිය ගත කරපු ඉතාම ධාර්මික ජීවිතයේ සහ ඒ තමන්ගේ දරුවා හදාගෙන ඒ දරුවා සමාජයට ඉදිරිපත් කරලා ලොකු සේවයක් කිරීම පිළිබඳව. ඉතින් ඒ අතර නිරතුරුව ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින් වා පින්කම් කළා පසුගිය වසර ගණනාවක් පුරාම. ඉතින් විහාරස්ථානයේ ඔබේ ළඟටම ආපු අවස්ථාව. ඉතින් පීතිනෝනගේ ගෙදරට ළඟම පන්සල නේද? ඉතින් නිතරම පන්සලට යනවා, බෝධි පූජා පවත්වනවා. ඉතින් දිනපතාම වගේ පන්සලේ ගිහිල්ලා ඒ පින්කම් කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ පීතිනෝනගේ පිනටම තමයි මේ දේවලු ලැබුණේ. ළඟටම පන්සලට ආව නේද? ඔව්. ඉතින් මේ හැමදේම එකට සම්බන්ධ වුණා ඔබතුමියගේ ඒ ධාර්මික ජීවිතය නිසා. විශේෂයෙන් මේ මාසිකව කරන දානමය පින්කම ඉතාම ලස්සනට කරන පින්කමක්. තමන්ගේ දෑතින්ම ඒ දානය සූදානම් කරලා ඉතාම පිළිවෙලට ලස්සනට දෙන දාන වලින් එක දානයක් විදිහට අප හඳුනාගෙන තියෙනවා ඔබතුමියගේ දානය. ඉතින් අප නිරතුරුව අප ඒවා අගය කරනවා, ඔබතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. පින්නතුනේ ස්වාමීන් වහන්සේලා කියලා සලකන්නේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ ගැන සඳහන් කරනවා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා. ලෝකයන්ගේ අනුත්තර පුණ්‍යශේෂ්ඨය කියලා. මහා සංඝ The Buddha's disciples is the supreme field of merits for the world. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම පින්කෙට පින් කුඹර විදියට සැලකුවා. අප කුඹරකට යමක් දැම්මොතින්, එක වීයටයක් දැම්මොතින් ඒ වීයටෙන් හටගන්නා වූ කොයන් ගස්සේ වී කරලේ වීයට තව සිය ගණක් තියෙන පුළුවන්. අන්න ඒ වගේ තමයි ඔබ මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක දාන හැඳ උනත් ඒ දානෙටක වන්දන ස්වාමීන් වහන්සේ මේ ශාසනය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. ඉතින් පන්සල රැකබලා ගන්නවා, උන්වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්ති පුරනවා, ධර්ම දේශනා කරනවා, පිරිත් කියනවා. ඒ විතරක් නෙවෙයි මේ ධර්මය තව ලෝකයේ බොහෝ කාලයක් ඉදිරියට ගෙන යන්නට ලොකු සේවයක් කරනවා. ඉතින් ඔබ මහන්සියෙන් ධාර්මිකව හරියම්බ කරන ධනය සංඝරත්න වෙනුවෙන් පූජා කිරීම සලකන්නේ ඒසෝ නිදි සුනීතෝ අජේයෝ අනුගාමිකෝ කියලා. හරියට පුණ්‍ය නිධානයක තැන්පත් කළා වගේ ඔබ මේ පූජා කරන දේවල්. ඉතින් මේ මහා සංඝරත්න වෙනුවෙන් මේ පිළිතුරු නිරතුරුව කටයුතු කරන අය. ඉතින් අපේ අජිත් මහත්මයා, ගාමිණී මහත්මයා ඇතුළු ඔබ හැම දෙනාම විහාරස්ථානයේ දිනුව වෙනුවෙන්, ස්වාමීන් වහන්සේලාගේ දිනුව වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන අය. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට අපටත් ලොකු වගකීමක් තියෙනවා. ඔබ අපගේ පිළිතින විශ්වාසය, ඒ පරිත්‍යාගයේ ඒ කැපවීමට උපරිම සාධාරණ ඉෂ්ට කරන්න අපටත් ලොකු බරක් තියෙනවා. අන්න ඒ පිළිබඳව හිතලා ස්වාමින් වහන්සේලා විදියට අපිත් නිරතුරුව කටයුතු කරනවා. ඉතින් අපේ පුද්ගලික ජීවිතයේහි සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරන විතරක් නෙවෙයි මේ ධර්මයේ ලෝකයට ගෙන යන්නට තව බොහෝ කාලයක් පවතිනට විශාල වැඩ කොටසක් පන්සලේ ස්වාමින් වහන්සේලා කරනවා. ධර්ම දේශනා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ ලස්සනට පවත්වා ගන්නවා. විතරක් නෙවෙයි විශේෂයෙන්ම අප පසුගිය අවුරුදු 4කට වඩා කාලයක් එක දිගටම ත්‍රිපිටක සජ්ජහනයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක ධර්මය පාලි භාෂාවෙන් සජ්ජහනා කරනවා. ඉතින් ඒක විශාල කටයුත්තක්. ඒ ත්‍රිපිටකයේ වාර ගාන දැන් සජ්ජහනා කළා. ඒව කටිගත කළා, ඒව එඩිට් කරලා, ඒව ඉන්ටර්නෙට් එකට දාලා භාෂා ගානකින් එක එක භාෂාවලින් රෙෆර් කරන්න පුළුවන් විදියට අප සකස් කළා තියෙනවා. ඉතින් ඒ ඔබ කරන කැපවීමට අපේ පැත්තෙන් දක්වන්න පුළුවන් වටිනාකම අප උපරිම ලෙස දක්වනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟා සතුටට පත් වෙන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට අද අප උපකාරයක් කිරීමෙන් අපට ලැබෙන වටිනාම දේ තමයි ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් අපට සද්ධර්මය ලැබෙන්නට ඕන. අන්නේ සද්ධර්මය තුළින් තමයි අපේ ජීවිතය ලස්සන වෙන්නේ. ජීවිතේ සතුට වැඩි වෙන්නේ. මේ ජීවිත කාලයේ සතුට වැඩි වෙලා අපේ පරලෝ ජීවිතයේ සුගතිය සතුට ලැබෙන්න තමයි අපට ධර්මය අවශ්‍ය වෙන්නේ. අන්නේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට අපට දේශනා කළේ තියෙනවා අප වඩාත්ම වැදගත් විදියට පිළිපදින්න ඕන කාරණා මොනවද කියලා. වටිනාම කාරණා මොනවද කියලා දේශනා කළා. ඒවට කියනවා පුණ්‍ය නිධාන නැත්නම් පුණ්‍ය ගංගා කියලා. Meritorious streams. Meritorious rivers. බුදුරජාන් වහන්සේ දේශනා කළා කියලා. නිරතුරුව අපේ ජීවිතේ පින් වැහෙන පින් උල්පත් අටක් ගැන දේශනා කරා. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ළඟ මේ අරහං ආදී සම්බුදු ගුණ පැවතියා කියලා හිතනකොට තමන්ට ඒක ලොකු පිළිසරණක්. එහෙම හිතන මොහොතක් පාසාම ඔබේ ජීවිතයට මහා පුණ්‍ය ගංගාවක් පින් උල්පතක් ගලාගෙන එනවා. ධම්මං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් සරණ ගියා නම් ධර්මයේ මගේ ජීවිත රැකවරණය කියලා හිතනවා නම් ධර්මයේ තියෙන සාකහත සම්දිත්තික ආදී ඒ ගුණ යම් කෙනෙක් සිහි කරනවා නම් දවසට මොහොතක් හරි අපේ ජීවිතේ මහා පුණ්‍ය ගංගාවක් ගලාගෙන යමක් වෙනවා. සංඝං සරණං ගතෝ හෝති. අප සරුත් මුගලන් ආදී ඒ ස්වාමීන් වහන්සේලා සරණ ගිහිල්ලා ඉන්නවා නේද කියලා හිතනකොට තමන් ජීවිත ලොකු ආරක්ෂාවක් ලැබවරණය. පින්නතුනේ මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන තමා දවසට වැඩි වාර ගාණයක් හිතනවා නම් මම තෙරුවන් සරණ ගියපු කෙනෙක් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන මගේ ජීවිත රැකවරණයක් කියලා හිතනවා නම් ඔබේ ජීවිතයේ පින් නැමැති මහා උල්පත් එකක් ගලාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි අප නිතර රකින පංචශීලය. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා තමා නිතරම හිතන්නට ඕන. ඔබ නිතරම පංචශීලය ආරක්ෂා කරන අය. නමුත් අපි ඒක හිතනවා අඩුයි. ඒක නිතරම පිනුතුන හිතන්නට ඕන. ඒ හිතන මොහොතක් පාසාම තමාගේ ජීවිත ලොකෝ ස්පිරිචුවල් එනර්ජි එකක් දිනු වෙනවා. එම හිතනකොට තමයි පින වැඩි වෙන්නේ. හැමදාම තමන් හිතන්නට ඕන මම බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ඒ වගේ මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා දවසට පුළුවන් තරම් වාර ගානක් තමන් හිතන්නේ. ඒ හිතනවත් එක්කම තමන්ගේ ජීවිත ලොකු ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා. හිතේ සතුට සැනසීම දිනු වෙනවා. තමන්ට පාළුවක් දැනෙන්නේ නැහැ. අපිට නිකන් තනියම ඉන්නකොට නිකන් පාළුවක් වගේ වෙන වෙලාවක් තියෙනවනේ නේද? විශේෂයෙන් වයසට යනකොට අර යාළුවෝ එහෙම අඩු වෙනවනේ ටිකක් අපිටනේ. ඒතකොට ටිකක් දුකකුත් වෙනවනේ කතා කරනවත් කෙනෙක් නැහැ කියලා වගේනේ. නමුත් වෙනතුනේ මෙන්න මේ ටික තමන් ඉස්සෙල්ලා කරනවා නම් තමන්ට එහෙම පාළුවක් දැනෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ තමන් ළඟ ඉන්නවා වගේ? ස්වාමීන් වහන්සේලා තමන් ළඟ ඉන්නවා වගේ? ඔබ කරෝ පින්කම් ඔබට මතක් වෙනවා. දැන් අපි යන සලකපු හැටි, දන් දීපු හැටි, යුතුයකම් කරපු හැටි මේ ඔක්කොමත් ඒත් එක ඔබට මතක් වෙනවා. ඔබේ ජීවිතය කරපු හොඳ දේවල් ඔක්කොම එක දිගට මතක් වෙනවා. මේ සරවන සීගිරියමත් එක්ක. අන්න ඒ නිසා බුදුහාඳුර අපට දේශනා කළා අපේ ජීවිතයේ තින් වැඩෙන කාරණා අටක් විදියට මහා පුණ්‍ය ගංගා තින් උල්පත් අටක් විදියට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තව වඩාත්ම වටිනා තිනක් දේශනා කළා. ඒ තමයි නිතර මෛත්‍රී භානාව වැඩි වීම. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක් දවසට මෛත්‍රී භානාව වඩන්න. ඒ වඩන මොහොතේදී මුළු ලෝකෙම අපේම ඥාතීන් අපේම හිත උතුම්සේ අපට හිගෙනවා. යැයි හැම දිනෙකටම යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. අන්නේත් එක්ක ඇතිවන ප්‍රධානතම වාසියක් තමයි සීමා සම්බේධය කියන එක. අපට එක එක සීමා තියෙනවා. මේ අපේ ගෙදරයි, මේ පිට ගෙදරයි, මේ අපේ පවුලේයි, මේ පිටයි, මේ ලංකාවේයි, මේ පිට රටයි, මේ ඇමරිකාවේයි, මේ ආසියාවේයි. මෙහෙම කියලා අපිට වෙනසක් තියෙනවා අපේ හිතේ. අන්නේ වෙනස නැති වෙලා යනවා. ඔක්කොම ලෝකේ ඉන්න සියලුම දෙනා එකම යායක් කියලා හිතලා, එකම දරු දෙලක්, එකම ඥාති පිරිසක්, මිතු කැලක්සේ හිතලා අපට කිසිම සීමාවක් නැතුව ඒ හැම දෙනාම මානසික වැසිරු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේකත් අපට මෛත්‍රී භානාව වැඩිමෙන් ලැබෙන ආනිසංසය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉපදිච්ච කෙනෙකුට බුද්ධිමත්ව ඉපදුනා නම් ඒ බුද්ධිමත්ව ඉපදිච්ච කෙනාගේ ජීවිතේ කරන්න තියෙන ඉහළම කාරණා දෙකක් දේශනා කළා. අත්ථ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ කබ්බා කියලා දේශනා කළා. බුදුහාමර දේශනා කරනවා නොනැති කෙනෙකුට තමන්ගේ ජීවිතේ දවසට වඩන්න පුළුවන් ඉහළම කුසල දහම් දෙක මොකක්ද කියලා. සමතෝච විපස්සනාච. ඒ තමයි සමත භාවනාව විපස්සනා භාවනාව කියන කාරණා දෙක. සමත භාවනා ක්‍රම 40ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය ආදී මේ වගේ භාවනා ක්‍රම 40ක් තියෙනවා. අන්න හේන් තමන් කැමති භාවනා ක්‍රම කීපයක් හරි ආම වශයෙන් එකක් හරි දවසට වැඩි වේලාවක් පුහුණු කරන්න ඕන. දැන් බලන්න අපිට මේ තියෙන විවේකය, මේ පහසුකම් ටික ඔක්කොම පාවිච්චි කරලා අපිට මේක කරන්න පුළුවන්. දැන් බලන්න මේ ගෙදර මේ විවේකය නේද? බොහෝ දෙනෙකුට මේ වගේ විවේකයක් පහසුකම් ලැබෙන්නේ නැහැ. මේ වගේ ලස්සන පරිසරයක් ලැබෙන්නේ ලොකු පිනකට. මිල මුදල් තිබුණා කියලා විතරක් මේව ලැබෙන්නේ නැහැ. සසර කලාව ලොකු පින කානිසංශයකට තමයි අපට මේ පහසුකම්, මේ විවේකය, නිරෝගී භාවය, මේ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. එතකොට පින්නතුනි මේ දේපල වලින් අප ගන්න ප්‍රතිඵලය මොකද්ද? මේකෙන් ගන්න ප්‍රතිඵලය තමයි මේ වහල යට ඉඳගෙන අපි වැඩි වේලාවක් භාවනා කරන්නට ඕන. වැඩි වේලාවක් බණ අහන්නට ඕන. වැඩි වේලාවක් සමාරකින සීල ගැන සිහි කරන්න ඕන. නැත්තම් වැඩි වේලාවක් සමත භාවනා කරන්න ඕන, විපස්සනා භාවනා කරන්නට ඕන. මේක තමයි පින්නතුනි මේ නිවසට, මේ භූමියට දෙන්න පුළුවන් වටිනාම වටිනාකම. අප යම්කිසි දෙයක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන දෙයකට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. අපි ඇඳුමක් ඇඳන් ඉන්නවා නම් ඒ ඇඳුම ඇඳන් ඉන්න වෙලාවේ අපේ හිත හොඳට තියාගෙන ලෝකෙට උපරිම යහපතක් කරන්නට ඕන. අපි වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනය පාවිච්චි කරලා හොඳට යුතුයකම් පින්කම් කරන්නට ඕන. අපි ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදර බිම පිහිටලා අපි පුළුවන් තරම් ලෝකෙට යහපත කරන්නට ඕන. අපේ හිත දිනවන දේවල් අපි කරන්නට ඕන. මොකද මේ දේපල අපට හැමදාම නැහැ. කාලෙකදී අපිට මේ අත්හරින්න වෙනවා. එතකොට අපේ එක කලින්ම සිහි කරලා මේ දේ අපට අත්හැරෙනකොට මේට වඩා ඉහළ තැනක අපේ හිත පිහිටන විදියට අප නිතරම මනසෙන් දිනු වෙලා ඉන්නට ඕන. අන්න ඒක තමයි අප ඇත්තටම මේ ධනෙ ගන්න ප්‍රතිඵලය. දැන් බලන්න ඔබ මේ නිවස හදන්න කොච්චරනම් මහන්සි වුණාදනේ, කොච්චරනම් කෑ ගන්නක් වැඩ කළාදනේ, කොච්චර අවුරුදු ගානක් රැකියාවට ගියාද ඔබ මේ ගෙදර හදලා මේ මට්ටමට එන්නනේ. එතකොට මේ ගෙදරේ ගන්න ප්‍රයෝජනය තමයි බලන්න මේ ස්වාමීන් වහන්සේ ලස්සනට වැඩම කරලා මේ දානේ වළඳනකොට ධාතුන් වහන්සේලා වැඩ සිටිනකොට බුදුහාඳුරන බුද්ධ පූජා තියනකොට බණහනකොට පිරිත් කියනකොට මේ දේවල් තමයි ඔබේ මහන්සියෙන් හරියම්බ කරපු දානයට දෙන වටිනාකම. බණන කොච්චර සතුටක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්ති සුඛ කියලා කාරණයක් සහ භෝග සුඛ කියලා කාරණයක්. තමන්ට යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒ තියෙන දේ ගැන නිතර සතුටු වෙන්න කියලා. ධනයක් තියෙනවා නම් දේපලක්, ගෙදරක්, ඉඩමක් තියෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න කියලා. ඒ ගැන සතුටු වෙන්න නම් අපේ ඒ දේ ධාර්මික උපයෝගයක් වෙන්නට ඕන. එතකොට ඔබ හැම දිනෙකම බොහොම ධාර්මිකව රැකියා කළා මිලමුදල් උපයන අය. ඔබ මේ ලැබපු ධනය ගැන බලලා හිතන්න මම මේ ධනය මහන්සි වෙලා නේද හරියම්බ කරේ. වා පැය ගාණක් වැඩ කරලා මං හම්බ කරපු ධනයෙන් නේද මන් දේ ලැබුවේ කියලා හිතන්න. අන්නේ හිතන මොහොත ධර්මයේ සඳහන් කරලා තියෙන සැපයක් විදියට ඒක පිනක් විදියට. ඒ විතරක් නෙවෙයි ඒ ධනය වියතක් කරලා ඔබ යමක් උපයනවා නම් යම්ස දෙයක් ලබා ගන්නවා නම් ඒක වියදම් කරනවා නම් ඒකෙන් යම්කිසි භාණ්ඩයක් ගන්නවා නම් අන්නේ භාණ්ඩය ගන්න කොටත් හිතන්න මම මේ බඩුව ගත්තේ මේ ඇඳුම මේ ආහාරය මේ වාහනය මං ගත්තේ නිකන් නෙවෙයි මං ගා මහන්සි වෙලා හරියම්බ කරපු ධනය වියදම් කළා මේක ගත්තේ කියලා මෙන්න මේ භෝග සුඛය කියන එක යමක් පරිහරණය කරනකොට අන්නේ පරිහරණය කරන දේ ගැන සතුටු වෙන්න කියලා දේශනා කළා. පින්නතුනි මේක බුදුදහම තුල සුඛය ගැන කියද්දී අත්ති සුඛ භෝග සුඛ කියලා මේ සුවිශේෂ කාරණා දෙකක් බුදුහාමර දේශනා කළා. සැපයට පත් වෙන කාරණා දෙකක් ගැන. වැඩි දෙයක් තමා පින්නතුනි තමන් ඇඳලින ඇඳුම ගැන උනත් සතුටු වෙන්න. මම මේ ඇඳුම ලැබුවේ නිකන් නෙවෙයි මම මහන්සියෙන් හරියම්ප කළ ලැබපු දෙයක් කියලා හිතන්න. ඔබේ දරුවෙක් දැස බලන විට ඒ දරුවා ඔබ පෝෂණය කළේ නිකන් නෙවෙයි ඔබ මහන්සියෙන් හරියම්බ කරපු ධනයෙන් නේද ඔබ දරුවා පෝෂණය කරේ කියලා හිතන්නේ. එහෙම හිතන කොටත් හිතේ කුසලයක් දිනවෙන්නේ. මෙන්න මේ විදියට මේ හැම දෙයක්ම අයිති වෙන්නේ සමත භාවනාවකට පින්නතුනි. තමා දීපු දානයක් ගැන තමා හිතන මොහොතේ ඒකට කියන්නේ චාගානුපස්සනාව කියලා. ඔබ රකින සීලය ගැන හිතන මොහොත හිත සමාධිමත් කරන අවස්ථාවක් ඒක සීලානුසති භාවනාවක්. බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවතත් හිතන එක එක භාවනාවක් බුද්ධානුසති භාවනාවක්. සීල සත්ව සුවපත්ත්වා කියලා හිතන එක මෛත්‍රී භාවනාව එක සමත භාවනාවක්. මෙන්න මේ වගේ අපට වඩන්න තියෙන කාරණා වලින් ප්‍රධානතම දෙයක් තමයි සමත භාවනාව කියලා කියන්නේ concentration meditation කියලා කියන්නේ. As a wise person, the highest qualities that we can practice in our life is that practicing concentration or samatha bhavana and vipassana bhavana in insight meditation. Ara samatha bhavanawen ape hite samadhi athi karagena anne samadhi mat vechi sithin api lokaya gana balanawa. Nuwanin balanawa. Ekata kiyanne insight meditation vipassana bhavana kiyala. Mokada vipassana bhavana kiyala kiyanne ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතයට වෙන්නේ මොකක්ද කියන එක සිහිපත් කිරීම. අපේ හිතට නිතරම හිතෙන්නේ රූපයක් ලෝකෙ කොහෙන් තියෙයි කියලා. මගේ රූපය මගේ ඇඟ මෙහෙම තියෙනවා. මේ ඉස්සරහ පේන මේසය මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා තමයි අපට හිතෙන්නේ නේද? මේ භෞතික දෙයක් ලෝකෙ තියෙනවා පින්නතුනේ සතර මහා භූත රූප වලින් හැදෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒ දේ අපි වර්තමානයේ ඇස කන ආදී ආයතන වලින් අපි කන්ටැක්ට් කරනවා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා අපි ඒක තේරුම් ගන්නේ මනෝවිඥාන කියන අවස්ථාවෙන්. මනසින් තමයි ඒක තේරුම් ගන්නේ. අනේ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ අපේ සිත සහ සිතවිලි ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ කියන්නේ සම්පූර්ණම රූපය අපි තේරුම් ගන්නේ මනෝවිඥාන අවස්ථාවේ. ඒ නිසා මෙන්න මෙතෙන්ට හිත තියෙන එක තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒ මනෝවිඥාන අවස්ථාවත් දිගට තියෙන එකක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නැති වෙලා නිරුද්ධ වෙලා යනවා කියලා නෝනින් හිතන එක. මෙන්න මේම හිතන්න හිතන්න අපි බාහිර රූපයෙන් නිදහස් වෙනවා. රූපයෙන් අපි නිදහස් වුණා කියලා කියන්නේ ජරා මරණ වලින් අපි නිදහස් වෙනවා. ඒ අතර අපේ මනෝවිඥාන පැතුනොත් නිදහස් වෙනවා. ඒ කියන්නේ අපි ආත්ම දෘෂ්ටිනොත් නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකෙම නිදහස් වීම තමයි විපස්සනා භාවනාවේහි ඉහළම ප්‍රතිඵලයේ කියලා දැක්වේ. ඉතින් ඔබ බොහොම සැදහවත් පිරිසක් නිරතුරුව ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින් දාන ආදී පින් දහස් දෙකරන පින්නතුන් විශේෂයෙන්ම ලොස්සනස් බෞද්ධ විහාරස්ථානයේ දින වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන පින්වත් පිරිසක් ඔබ හැමදෙනාම. එනිසා ස්වාමීන් වහන්සේ විදියට අපි ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතේ හැම අතින්ම සිත සාන්තිය යහපත නිරෝගී භාවය සැලසේවා. මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ වඩ වඩාත් ඔබට පින්කම් කරගෙන සතුටෙන් සැනසීමෙන් නිරෝගීව ධර්මයේ හැසිරෙන්නට මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්වත්නි, අද මේ පින්කම සිදු කිරීමෙන් තේ දිනවන විශේෂම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ස්වාමීන් වහන්සේයා දෙමෝපියන් ඇතුළු ඒ සහෝදර සහෝදරයන් ප්‍රදාන හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් ඔබ නම් රාශියක් සඳහන් කරලා තියෙනවා. ඉතින් බොහොම කෘතවේදී කෙනෙක් විදියට තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරයන් ඉඳන් හැම දිනෙකම පිළිදෙනවන නිතරම සිහි කළා පුණ්‍යානුමෝදනා කරනවා නේද? ඉතින් අද තමන්ගේ සහෝදරයන් ඇතුළු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තමන් නමින් මියගිය දෑවර ස්වාමි පුරුෂයා, ඇල්ෆ්‍රඩ් අපුවාරච්චි මහත්මයා, ඒ වගේම ඩොන් ඒමි සේදිරිසිංහ පියතුමා, ඇනේ එදිරිසිංහ මාතාව, මෑණියන් සිරිමා පෙරේරා සොහොයුරිය, මෙල්රෝස් මැදිවක සොහොයුරිය, රම්යා එවර්සන් සොහොයුරිය, රෙජිනෝල්ඩ් පෙරේරා ඒ ඥාති සහෝදරයා, සෙනේ මැදිවක සහෝදරය ඇතුළු ඔබ නමින් මියගිය යම්තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දෙයක්ම සිහිපත් කරන්න. අජිත් මහත්මා, ගාමිණි මහත්මා, ඒ වගේම මෑණියන්, ඒ වගේම මලිකිනෝන චින්ත මෑණියන් ඇතුළු ඔබ හැම දෙනාම කල්පනා කරන්න. ඔබ නමින් මියගිය යම්තාක් ඥාතින් වෙත්නම් ඒ සියලුම දෙනා මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, ඒ හැම දෙනාම අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව භාජනයේ තැන් භාජනය අරගෙන තැන් වඩමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. හොඳයි, අපි එකට ගාථාව කියමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ. තේතානම් උපකප්පති උන්න මේ උදකං වට්ටම් යථානින්නම් ඒව මේ වෛතෝ දින්නම් තේතානම් උපකප්පති. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින දිවිසුර වර්ධනය කරගන්නටත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි ප්‍රීති නෝනා බොහොමත්ම සතුටට පත්වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු පින්කම ඉතාම ලස්සනට සිදු කළා. ඉතින් දානේ ඉතාම පිළිවෙලට පිරිසිදුවට ලස්සනට සූදානම් කරලා ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් පූජා කළා. ඉතින් මේ පින්කම මෙහෙම ලස්සනට සිදු කරන් ලැබුණේ ඔබ හැම දෙනාම සහභාගි වෙලා ප්‍රීති නෝනට උදව් කරපු නිසා නේද? ඔව් ඒ නිසා තමයි පින්කම වඩාම ලස්සන උනේ. ඉතින් එතුමිය මේ ගෙදර තනියම ඉන්න අවස්ථාවේ ඔබ හැම දෙනෙක්ම සහෝදරත්වයෙන් කැමිනිලා පින්කමට දානෝපකරණ ආදියත් සකස් කරගෙන ඔබත් ඔබේ ගෙදරම තියෙන දානයක් විදිහට සලකලා මේ පින්කමට බොහොම ආදරෙන් ගෞරවයෙන් සහභාගී වුණා. ඒක ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක්. පින්කමත් ලස්සන වෙනට ඒක හේතුවක් වුණා. ඒ නිසා ඔබ හැම දෙනෙක්මත් එක වගේ සතුටටපත් වන්න ඔබේම දෑතින් ඔබේම නිවසේ ඔබේම අම්ම තාත්තා වෙනුවෙන් සිදු කළා වූ පින්කමක් සේ කියලා හිතලා බොහොමත්ම සතුටටපත් වන්න. මේ උතුම් පින්කමේ හේතුවෙන් පීතිහපු ආරච්චි නෝනා මහත්මියතුළු ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිතය වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිත්‍යං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු.